විකාල භෝජනාවේමණී සික්ඛාපදං සමාදියාමි. නච්චගීත වාදිත විසෝක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. උච්චාසයන මහාසයනාවේරමණී සික්ඛාපදං සමාදියාමි. චිත්තරණේන සද්ධින් අට්ඨංග සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. සැදැහැවත් වාසනාවන්ත පින්වතුනි, අෂ්ටාංග සීලය සමාදන් වෙච්ච අප හැමදෙනෙක්ම දැන් බලාපොරොත්තු වන්නේ සෝදානස් කලාව මේ මල්පාන් සුවඳ දුන් ආදී යොත් සීල පූජා ද්‍රව්‍යයන් බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරන්නට. අප සරණ ගියේ අපේ ශාස්ත්‍රෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා. සාරාංගික කල්පලක්ෂය ඔබත් මාත් වෙනුවෙන් දාන ආදී පාරමිතා ධර්ම සම්පූර්ණ කරපු ඒ උතුම් මනුෂ්‍යත්වයේ වෙනුවෙන් මහා කරුණාවෙන් හා මහා ප්‍රඥාවෙන් මේ මුළු තුන් ලෝකයේම ඉහෙරකම සිදු දිනු කරපු ඒ උතුමයන් වහන්සේ වෙනුවෙන් ඔබේ නෑදීන් සෝදානම් කළා වූ මල් පහන් සුවඳ දුන් ආහාර පාන ආදී යුක්ත මේ සියලු පූජා ද්‍රව්‍යයන් පූජා කරමු පූජා වේවා. එසේ පූජා කිරීමෙන් ජනිත කරගන්නා වූ මේ උත්තම පුණ්‍ය ඵල හේතුවෙන් ඔබ අප හැම දෙනාගේම ආධ්‍යාත්මික සැතුමන් සඵල වේවා. අපන්මින් මියගිය සියලු ඥාතීහු මේ පින දැක සුවපත් වෙත්වා. මේ පින සුවපත් වේ යම් තාක් සත්වයන් විශ්වයේ කොතන හෝ වෙත්නම් ඒ හැම දෙනාම මේ පින දැක සුගතිගාමී වෙත්වා. දෙවියන් සහිත ලෝකයාට මේ පින පුණ්‍යානුමෝදනා පිණිස හේතු වේවා කියන සැතුමින් මේ සෝදානම් කරපු සියලු පූජා ද්‍රව්‍යයන් බුදුරජාණන් වහන්සේගේ අරහං ආදී ඒ උත්තම සම්බුදු මුනි උදෙසා පූජා කරමු පූජා වේවා කියන පෙතුමින් අපි කවුරුත් එකට ගාථා කියලා වන්දනා කරමින් සම්බුදු පූජාව පවත්වමු. සාදෝ සාදෝ සාදෝ. බුද්ධං බුද්ධං බුද්ධං වන්දේ ධම්මං ධම්මං ධම්මං වන්දේ සංඝං සංඝං සංඝං වන්දේ බුද්ධං ධම්මං සංඝං වන්දේ නමෝ තස්ස භගවතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඉති පිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ. විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ. අනුත්තරෝ පුරිස සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි වන්දනාමි චේතියං සම්බං සම්බතානේ සුපතිත්තං සාරිරික ධාතු මහා බෝධි බුද්ධ රූපං සතරං සදා ඝනසාරං පදින්තේන දීපේන තමසංසිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං ගන්ධ සම්භාර යුන්තේන දූපේනං සුගන්ධිනා පූජයේ පූජනීයං තං පූජාභාජන මුන්තමං වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතිං පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුවේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මෙතේන ඛ්‍යෝතු මොක්ඛං උප්පහන් මිලායාති යථායිදම් මේ කායෝ තථායාති විනාශභාවන් අදිවාසේතු නෝ බන්තේ පානියම් පරිකප්පිතම් අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම අදිවාසේතු නොබන්තේ භෝජනම් පරිකම්පිතම් අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම අදිවාසේතු නොබන්තේ සම්බන් සන්දාය පූජිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පන්තියා සාදු සාදු සාදු. සැදැහැවත් වාසනාවන්ත පින්තුනි, අද මේ උතුම් දිනෙහි ඔබ හැම දෙනෙක්ම ඉමහත් ශ්‍රද්ධාවෙන් තම විහාරස්ථානය කරා පැමිණිලා අද දවස පුරාම සිය ආධ්‍යාත්මික ජීවිතය සඵල කරගන්න දරන උත්සාහයකුයි මේ ආරම්භ කරන්න බලාපොරොත්තු වන්නේ. සම්බුදු සසුනක් ලැබපු අවස්ථාව අපේ ජීවිතයේ ඉතාම භාග්‍ය සම්පන්න අවස්ථාවක් වෙනතුනි. මේ අවස්ථාව ලබන්න අප කල්පාන්තර ගාන දානාදී කුසල දහම් සිද්ධ කළා තියෙනවා. පින්නම් කරා විතරක් නෙවෙයි, ඒ පින් කරන හැම මොහොතකම අප ප්‍රාර්ථනාවක් කළා තියෙනවා. අනේ මට සසරේදී සම්බුද්ධ ශාසනයක් ලැබෙන්න, එවැනි කාලයක මට සුභතියක් ලැබෙන්න, එවැනි කාලයක මට සත්පුරුෂයන් ඇසුරු කරන් ලැබෙන්න, මගේ හිත දියුණු කරන අවස්ථාව ලැබෙන්න කියලා අප ප්‍රාර්ථනා කළා තියෙනවා පින්නතුනි. ඒ ප්‍රාර්ථනාවට ස්ත්‍රීපාකයක් තමයි ඔබ අද මේ භුක්ති විඳින්නේ. මෙන්න මේ මොහොත ලැබී තත්තාව අප ඉතාම මැනවින් නොවනින් ඒ ගැන තේරු ගන්නට ඕන. මේලා මෙවස්ථාව කොච්චර භාග්‍ය සම්පන්න අවස්ථාවක්ද කියන එක. අනෙකෙත් අප ජීවිතය කරන්න පුළුවන් උපරිම හොඳ දේවල් අප කරන්න ඕන. ඒ තමයි අපේ හිත දියුණු කිරීම සඳහා බුද්ධ ධම්ම සංඝ කියන තේරුවන ආශ්‍රය කරමින් ඒකාන්තයෙන් ලෞකික කුසලයේ දියුණු කරගන්න එක, අනිත්‍යයෙන් ලෝකෝත්තර කුසලයේ දියුණු කරගන්න එක. එහි ප්‍රතිඵල විදිහට ඒකාන්තයෙන් අපට මේ ජීවිත කාලයේ සතුටින් කාලය ගත කරන ලැබෙනවා. අනිත්‍යයෙන් අපේ ජීවිතයේ කොයි අවස්ථාවක මිය ගියත් කිසිදු අවස්ථාවක දුගති ගාමී නොවන විදිහට අපි අපේ හිත හොඳ සකස් කරගෙන තියෙනවා. ඒ විතරක් නෙවෙයි, අපි ටිකෙන් ටික ධර්ම මාර්ගයේ නිවන් මාර්ගයේ ඉදිරියට පියවර නගනවා. මෙන්න මේක සිදු කරනකොට අපේ ජීවිතය ලැබෙන සුවිශේෂී මානසිකය තමයි ජීවිතයේ සතුට දිනු වෙනවා. සන්තුෂ්ටි කර්මන් ධනක් කියපු විදිහට කෙනෙකුගේ සතුට තමයි ජීවිතයේ තියෙන උතුම ධනය. අනේ සතුට ධර්මය ආරක්ෂා කරන කෙනාගේ සාමාන්‍ය ජීවිත ගත කරන අයගේ ඇතුලේ ලොකු වෙනසක් තියෙනවා. මොකද ඒ වෙනස සාමාන්‍ය අධ්‍යාත්මයේ ආර්ථික සමාජ ජීවිතය ආදී මේ කර්ම වලින් සාර්ථක වෙන්න කටයුතු කරන අයගේ ජීවිත ලක්ෂණය තමයි ඕන නිතරම හිතන්නේ ජීවිතයේ සතුට සැනසීම ජීවිතය ලැබෙන්නේ අනාගතයේ දවසක කියලා. එනිසා තමයි අපි නිතරම අදට වඩා හොඳ හිතක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. එහෙම නැති වුණත් ඒ සාමාන්‍ය ජීවිත ගත කරන කෙනෙක්ගේ ලක්ෂණය තමයි ඕම් හිතන්නේ සතුට ලැබෙන්නේ දැන් මේ කටයුත්ත කරනවා නම් ඒ කටයුතු ටික සිදු කළ ඉවමඩ පස්සේ සතුට ලැබෙන එක තමයි හිතන්නේ. වැඩිදියක් තියන පින්කමක් කරත් එහෙමයි. දානෙන් දුන්නත් එහෙමයි. කඩන පින්කමක් කරත් එහෙමයි. කඩන පින්කම බාරගත්තු දවසෙන් හිතන්නේ කඩන පියවර පූජා කළේ වුණා නම් තමයි සතුට තියෙන්නේ කියලා. කඩන පියවර පූජා කළේ වුණා නම් පස්සේ හිතන්නේ අස්පරස් කළා පිරිසිදු කළා පස්සේ සතුට කියලා. අප නිතරම හිතන්නේ සතුට තියෙන්නේ දැන් මේ කටවත්ත කරනවා නම් ඒ කටවත්ත කළේ වුණා නම් පස්සේ සතුට තියෙන්නේ කියලා. දරුවෙක් හදුවත් එහෙමයි. දරුවා මව්කුසට ආපු කාලේ හිතන්නේ දරුවා බිහි වුණාට පස්සේ සතුට කියලා. බිහි වුණාට පස්සේ තමයි දරුවා ටිකෙන් ටික ලොකු වුණාට පස්සේ කියලා. ඔහොම හිතලා හිතන අන්තිම හිතන්නේ දරුවා උපාධියක් අරගෙන රැකියාවක් කරලා විවාහය වුණාට පස්සේ සතුට කියලා. ඊට පස්සේ අවසානේ මතකද? බලමට දරුවා ළඟවත් නැහැ. අන්තිමට දරුවගේ අර ඇල්බම් ටික පොඩි කරගෙන පෙරලෙත් ලානේ පොඩි කාලේ හරිම ලස්සනයි නේද කියලා සතුටු වෙන එක තමයි අන්තිමට තියෙන්නේ. කාලයක් ඉතන ජීවිතේ සතුට දින අනන්තේ කියලා අනන්තේ හොයාගෙන ගිහිල්ලා බලනවා කියන අනාගතේ නැහැ කියලා ආයේ අතීතේ දෙන හැදලා අතීතේ පැත්තේ දෙන සතුට. මේක තමයි සාමාන්‍ය ජීවිතයක තියෙන ලක්ෂණය. නමුත් අප හැම ආධ්‍යාත්මික ජීවිතයකට පැනවට පස්සේ මොකද අපි කියන සුවිශේෂී වෙනස? අපේ වෙනස අපේ ලක්ෂණය තමයි අපේ සතුට තියෙන්නේ මෙන්න මේ ගත කරන වර්තමාන මොහොත. මේක තමයි ජීවිතයේ වටිනාම ලස්සනම මොහොත. අනේ වර්තමානය තුළ නිකන් හිටියද නෙවෙයි සතුට තියෙන්නේ. ඒ වර්තමාන මොහොතේ හිත උපරිම ලෙස පිරිසුදු කරගෙන එකාන්තකින් ලෝභ දේශ දෙකෙන් හිත දුරු කරගන්න එක, නැත්නම් පංච නිවරණ වලින් හිත දුරු කරගන්න එක, අනිත් පැයෙන් සතිපට්ඨාන තුළ පිළිදලා අවිද්‍යාවෙන් සිත පිරිසුදු කරගන්න එක. මෙන්න මෙතෙන් තාම මොහොතේ තමයි සැබෑලසම අපේ ජීවිතයේ සතුට තියෙන්නේ. අන්නේ සතුට ඉහළම මට්ටමට සතිපට්ඨාන තුළ පිළිගවාගෙන බලවා ගන්නකොට එදාට අපි එකකින් අපේ කයින් ශරීරයෙන් භෞතික ලෝකෙන් අපි නිදහස් වෙනවා. කායික ලෝකයේ තියෙන අවිද්‍යාවෙන් දුරු වුණා කියලා කියන්නේ ජරා මරණ වලින් නිදහස් වුණා කියන එක. ඒ විතරක් නෙවෙයි, ඒ මොහොතේම මනසෙහි නැත්තම් චේතනයිසික වල තිය අනිත්‍යතාවය තේරුම් අරගෙන අභ්‍යන්තර පැතුරු නිදහස් වෙනවා. අන්මේ අභ්‍යන්තර බාහිර යත්ත නාමච්ච රූපංච අතිසම පරෝධිතී කියන විදිහට නාම රූප දෙකෙන්ම නිදහස් වෙට කියලා හිත උපේක්ෂාවට පිටනවා හිත මැදස් වෙනවා. ඔහු මේ මුළු ලෝකයක් තුළ තියෙන සියලු ඇලීම් ගැටීම් තේරුම් අරගෙන නෝනීම තේරුම් අරගෙන ඔහු මේ සිතල්තා කයි කියන මේ දෙකෙම නිදහස් වෙලා වර්තමානයේ තොලිත තියාගෙන උපේක්ෂාවෙන් ඉහළම මට්ටමෙන් හිත පවත්වාගෙන සන්තෘප්තිය පරමන් දනන කියපෝ මේ සතුටේ උපරිම මට්ටමට එනවා. ඒ ධර්මයේ උට ධර්මයේ තියෙන සුචේසි ලක්ෂණ දෙක මනරින් ප්‍රකට වෙනවා. සම්දිට්ඨිකෝ අකාලිකෝ කියන මේ ධර්ම සාන්දෘෂ්ටික වශයෙන් මේ ජීවිත කාලයේ මොහ ජීවිතයේ සතුට ලබනවා. අකාලික කල් නොයවා ඉතාම ඉක්මනින් මේ ධර්මයේ අසිරිය නිරගනිමින් ජීවිතයේ උසස්ම සතුටටපත් වෙනවා. ඔහු වර්තමානයේ තුල ජීවත් වෙනවා. හැබැයි ඒකෙන් කියන්නේ අතීතයේ අමතක කිරීමත් වර්තමානයේ සැලසුම් කිරීම නොකිරීමත් නෙමෙයි කියන්නේ. ඔහු වර්තමානයේ තුල වර්තමානයේ සාර්ථක කරගන්නවා. වර්තමානයේ සාර්ථක කරගන්නා එක්කම ඔහු අතීතයේ නිරුද්ධ වෙච්ච අතීතයේ දුකක් වෙන තියෙනවා. ආතතිය ડિප්‍රෙෂන් එකක් වෙන තියෙනවා නම් අතීතයෙන් නිදහස් වෙනවා. අනාගතයේ අනිත්‍යයෙන් ආතතිය පීඩාව ඇන්සයි කියලා කියනවා නම් ඒකෙන් දුර වෙනවා. මොකද ඔහු දන්නවා අනාගතය සාමදිර නැහැ කියලා. අනිත් පැත්තෙන් වර්තමානය සාර්ථක වෙනවා නම් වර්තමානය සාර්ථක කරගත්ත කියලා කියන්නේ මොකද්ද? වර්තමානය තමයි කවදා හරි අනාගතය බවට පත් වෙන්නේ අතීතය බවට පත් වෙන්නේ. වර්තමානය හරි සාර්ථක කරගත්ත කියන්නේ වර්තමානය ඉක්මනට පස්සේ ඒ අතීතය ගැන දුකක් නැහැ. ඒ වර්තමානයේ බවට තමයි අනාගතයත් කවදා හරි වර්තමානයට එනවා. එතකොට ඒක වර්තමානය. ඒ වර්තමානය සාර්ථකයි. අතීතය සාර්ථකයි. අනාගතය සාර්ථකයි. වර්තමානයේ මුතාවිදියා වෙත දහසෙලා ඔබේ ජීවිතයේ ධර්මයෙන් උපරිම ප්‍රයෝජන ගන්නට අවස්ථාව තියෙනවා. මෙන්න මේ සඳහා ඊටාම වැදගත්ම දේ තමයි සම්මාදිට්ඨියේ නිවැරදි දැක්ම කියන කාරණය. බුදුරජාණන් වහන්සේ නිතරම අවධානය යොමු කළා සම්මාදිට්ඨිය ගැන යහපත් දැක්ම කරෙක්ෂන් මනෝ දැක්ම සම්මාදිට්ඨි කුරේ යවන කියලා සඳහන් කරනවා. මේ සම්මාදිට්ඨිය තමයි ප්‍රමුණ යන්නේ. මේ සඳහන් නිතරම ධර්මස්වරණය කරන්න ඕන. ඒ ධර්මස්වරණය කිරීමම විමුක්තියක් වෙනවා. බොහෝ විටකට හිතෙන්නේ ධර්මය හැම වෙලාවෙම එක්කහට ඇත්තද කියන්නේ ධර්ම හරි වැරදලා මතක තියාගෙන කියලා පස්සේ තමයි පුරුදු කරන්නේ කියලා කියනවා. නමුත් ඒක නෙමෙයි වැරදි කරන්නේ. මේ ධර්මය අහන මොහොතම තමයි ධර්මය පුහුණු කරන අවස්ථාව. හරියට වර්තමානිය තුළ හිත තියාගෙන අප නිවැරදි ධර්ම අහනවා නම් ඒ අහන මොහොතම ධර්මාවබෝධය කරන අවස්ථාවක් විමුක්තියට පත් වෙන අවස්ථාව. ධර්මස්රතණය විමුක්තියට නෑ කියලා දේශනා කළේ ඒකයි. අනේ සඳහා වර්තමානයේ තුළ හොඳට හිත තියාගෙන ඉන්න ඕන. එතෙන්දී මේ සති නිමිත්ත කියන කාරණේ තමයි වැදගත්. නාසිකාග්‍රේම මුඛ නිමිත්ත ඒවා පරිමුඛං සති නොපට්ඨ වේවා කියන කාරණයක් ධර්මයේ විස්තර කරනවා. මේ නාසය ආශ්‍රිතව නිතරම හිත තියාගෙන ඉන්න ඕන. නාසයේ කෙලවරක උරුතල් ආශ්‍රිතව හිත තියාගෙන ඉන්නට ඕන. මෙන්න මේක තමයි සතිපට්ඨානයේ මයින්ඩ්ෆුල්නස් එකේ ෆවුන්ඩේෂන් එක, ෆස්ට් ස්ටෙප් එක. මෙතෙන්ට හිත තියාගෙන ඉන්න එකෙන් තමයි අපි අතීත අනාගත දෙකට දුවන එක ටිකෙන් ටික අඩු කරන්නේ. සහ මේ සති නිමෙත්තට හිත කියලා තමයි අපි දන්නේ ඉහළම ධර්ම කාරණා වෝන් කරන්න පුළුවන්කම තියෙන. මෙන්න මේකෙන් තමයි අපි බාහිර ලෝකෙන් නිදහස් වෙන්න තියෙන්නේ. මෙතෙන්ට හිත තියෙනකම් අපි ජීවත් වෙන්නේ බාහිර අයට ඕන විදියට. බාහිර අය විසින් අපව නටවනවා. බාහිර අය විසින් අපව පාලනය කරනවා. මොනද බාහිරයි කියලා කියන්නේ. ඇසට දකින රූප, කනට එන ශබ්ද, නාසයට එන ගඳ සුවඳ, දිවට එන රස, කයට එන පහස, හිතට එන අරමුණු. මෙන්න මේ බාහිර ලෝකයේ විසින් අපෝ නිතර පාලනය කරමින් ඉන්නේ. අන්නේ පාලනය කරන ගැතියේ මුදවලා ඇත්තටම අපටම කියන ස්වාධීනත්වය, නිදහසක්, විමුක්තිය, සැනසීමක් ළමා දෙන මාවතේදී පළවෙනි පියවර තමයි නාසිකාග්‍රේවා මුඛ නිමිත්තේවා කියන විදිහට මෙන්න මේ නාසය හිතේ හිත තියාගෙන ඉන්නේ. මේක පුළුවන් තරම් පුහුණු කරන්න ඕන. දැන් මේ මොහොතේ විනාඩියක් පුහුණු කරන්න බෑ. තමන් ඉන්නේ ඉරියව්වෙ ඉඳගෙන හොඳට ශරීරය සැහැල්ලු කරගෙන පුළුවන් නම් හේතු නොවී ඉන්න. අමාරුම පොඳි අමාරුව කියලා නම් හේතු වලට කමන්නේ නැහැ. මං වගේ සර්ජරි දෙකක් වගේ කළා කොඳු වැඩ කලේ කැඳිලාපු කෙනෙක් ඉන්නවා නම් හේතු දෙකට කමන්නේ නැහැ. නැති කෙනෙක් ඉන්නවා නම් පුළුවන් තරම් කෙලින් ඉන්න බලන්න. සෑහෙන්නේ ඉඳගෙන මේ නාසිකාග්‍රේවා මුඛ නිමිත්තේවා කියන විදිහට නාසය ආස්කෙත මෙහෙද තියාගෙන දැනට නාසය ආශ්‍රිතව වර්තමානයේ තියාගන්න. එතකොට ඔබට මොනවද ඇහෙන්නේ? කුරුල්ලන්ගේ ලක්ෂණ ශබ්ද ඇහෙනව නේද? හුස්ම රැල්ල ඉදිරියට පහට යනවා දැනෙනව ඔබට. එතනම හිත තියාගෙන ඔබ ඉඳගෙන ඉන්න ඉරියව්ව ගැන සතිමත් වෙන්න. මම දැන් වාඩි වෙලා ඉන්නේ. ඒ ස්ථානයම හිත තියාගෙන ඔබ ජීවිතේ කරපු දානමය පින්කමක් මතක් කරගන්න. අම්මට තාත්තට සලකපු විදියක්, ලේදන් දීපු ආකාරයක්, ස්වාමීන් වහන්සේ කෙනෙකුට දානයක් පූජා කරපු අවස්ථාවක්, සම්බුද්ධ පූජාවක් පවත්වපු අවස්ථාවක්, බෝධි මහන්සේ කරපු පූජාව, සතෙක් නිදහස් කරපු අවේදානි දීපු අවස්ථාව හොඳට මතක් කරගන්න. බුද්ධ උතුමන් වහන්සේට වර්ණනා කරපු දානම වික්‍රේ සකෘස පඤ්ඤත්තාම පාණ්ඩිත පඤ්ඤත්තාන් කියපු බුදුහාමි නොවනත්නම් විසින් වර්ණනා කරපු දානය මගේ දැක්කේ මම පුහුණු කරලා තියෙනවා. මගේ දැක්කේ කොච්චර පිරිසිදු කොච්චර ලස්සන දැහැන්ද. මේ දැහැත මෙහෙවලා, මගේ දෙපය මෙහෙවලා, මගේ ශරීරය බාහිර කරලා මා විසින් කොයි තරම් දානමකින් කංශය දෙකල තියෙද. ඒ දානමෙන් පින්කම් දැන් කරන පින්කමක්සේ මම දැකලා සතුටු වෙනවා. මම ජීවිත කාලයක් පුරා සිල් රැකපු කෙනෙක්. හැකි හැම අවස්ථාවකදීම මම පංචශීලය ආරක්ෂා කරනවා. නාත්‍යාස්ති දෝතියා හිත තියාගෙන අන්නේ පංචශීලය මම සිහි කරන මොහොත. අච්චේතිය අකණ්ණල අසබල අකම්මාස විඤ්ඤෝ අසත්ත සමාධි සංවර්ධනික වූ ඒ ආර්ය පංචශීලයේ මා රකින කෙනෙක්. මාගේ කායික මානසික සංවරය මා උපරිමයෙන් පුහුණු කරන කෙනෙක්. නාසය ආසය තොමිට තියාගෙන මා දැන් මෙත් භාවනාව මෛත්‍රී භාවනාට වේලා වඩනවා. ලෝවේ සියලු සත්‍යෝ සෝපන්තේත්වා සෝපන්තේත්වා සෝපන්තේත්වා ලෝවැත්තේ සේරුම් සත්‍යයන් මගේම දරුවන්සේ දකිමින්නේ ඒ හැමට මා මෙ සිටින් සෙත් පතනවා. සෝපන්තේත්වා සෝපන්තේත්වා සෝපන්තේත්වා වර්තමානයේ තුරම හිත තියාගැනීමෙන් මා දහස මනසකාරය වඩනවා. මගේ ශරීරයේ සකස් වෙලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ප්‍රධාන මූලද්‍රව්‍ය හතරින්. පඨවි ආපෝ තේජෝ වායෝ වර්තමානයේ සුදුමිත තියාගැනීමෙන් මා ආස්වාස ප්‍රස්වාසයේ හිත තියෙනවා. සතෝ වාස සති සතෝ උපස සති සිහියෙන් හුස්ම ගන්නවා හුස්ම පිට කරනවා. ආනාපාන සතිය තුළ හිත සමාධිමත් වීම සමගම මානසිකතාවය මෙනෙහි කරනවා. හැම මොහොතකම මේ භෞතික ලෝකය මානසින් නිර්මාණය කරගන ලෝකයක්. ඒ රූපය අහුත්වා සම්බුතං හොත්වා නවවිසති. ඒ රූපය අටවිසි රූප රූපස්කන්ධය අලියුමක් මේ හටගෙන ඉතුරු නැතුවම මගේ මනසට සාපේක්ෂව හටගෙන නිරුද්ධ වෙනවා. මගේ සිතත් සිතිවිලි හේතු නිසා හටගෙන හේතු නිරෝධ නිරෝධයට පත් වෙනවා. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මගේ සමස්ත ජීවිතය කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයක හටගෙන නිරුද්ධ වීම. හැම මොහොතකම මේ ස්කන්ධ පංචකය හේතු ඇතිකලී හටගෙන හේතු නිරෝධය නිරෝධයට පත් වෙනවා. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ අනිත්‍යතාවයේ හටගෙන නිරුද්ධ වීම ඒ අනිත්‍ය සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං. හේතු ඇති කල්ලි හටගෙන නිරුද්ධ වෙන මේ ලෝකය ඒ ස්වභාවය දකිනවා. බාහ්‍ය රූපේ නිරෝධයේ නැතිව යාම දැකීම සමගම රූපේ නිදහස් වෙනවා. ඒ රූප නිරෝධය දකින මගේ මනසත් දිගට පවතින දෙයක් නෙවෙයි. මේ මොහොත හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධයට පත්වන කෙනෙක්. හේතු නිරෝධයෙන් නිරෝධයට පත්වන දෙයක් යත් නාමං රූපංච අශේෂං වරුජති. මේ අංශ දෙකෙන් නිදහස් වෙන මම බාහිර භෞතික ලෝකේන අභ්‍යන්තර කීතයිසික වලින් යමති. අභ්‍යන්තරන් කියන දෙකම නිදහස් වෙනවා. මේ යථාර්ථය දැකීම සම්බන්ධව මගේ හිත උපේක්ෂාවට පත් වෙනවා. මේ දහස් දෙකක් ඇති කර ගන්නවා. යථාර්ථය දැකීම ඇතිවන්නා වූ මේ උපේක්ෂා සාගත බව හැකිතාක් දුරට පවත්වා ගන්නට මා උත්සාහ ගන්නවා. දුකෙන් නිදහස් වීමේ මා ළඟ උසස්තම ඵලය විමුක්තියෙන් ලබා ගන්නා වූ මේ උපේක්ෂාව. සාදු සාදු සාදු. හදයි තේනතුනි මොළු සම්බුද්ධ ශාසනයක වඩන කියන ගුණාංග ඉතාම සරලව ඉතාම කෙටි වේලාවකින් අප වඩපු මොහොත සම්මස්සතේ ඉඳගෙන වර්තමානයේ තුල සිහි තියාගෙන මේ ගුණාංග ටික යථා බුද්ධින දේශිකා බුදුජානක වහන්සේ දේශනා කරපු විදිහට වඩන්න පුළුවන් නම් ඒ සතිපට්ඨානේ වඩනකොට සතර සම්‍යක් ප්‍රධාන වීර්යය සතර රීතිපාද ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම සත්පුරුෂංග වැඩි වෙනවා. සීල සමාධි ප්‍රඥා සම්පූර්ණ වෙලා විද්‍යාවේ කෙරෙහි පත්‍යන්ට අවස්ථාව තියෙනවා. මෙන්න මෙතෙන්ට තමයි අප ශ්‍රද්ධාව ඇති කරගන්නට ඕන. මෙන්න මේකයි දුකේ නිදහස වෙන කියන ඒකායන මාවත කියන විශ්වාසය ඇති කරගන්නට ඕන. මේක තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. සද්ධා මූලික සම්මේ පිපුසන ධර්මා කම්බිනේන සෝකේ තින් වඩ බුද කෝටිස් ද ෆවුන්ඩේෂන් ඔෆ් ඕල් ද හෝල් සම් ඇක්ටිවිටීස්. අප ජීවිතේ යමක් කරලා සතුට සැනසීම වඩාම සාර්ථකව වඩාම ඉක්මනින්. ඊටම ඉහළම ලෙස ලබනවා නම් ඒ ලබන කියන ඉහළම ප්‍රතිපදාව තමයි මේ සතිපට්ඨානය තුළින් ඉඳගෙන වඩන ධර්ම කියන එක ගැන උපරිම විශ්වාසය තියනට. උපරිම විශ්වාසය තිබ්බොත් අපේ මේ තමයි දවසක වැඩිපුර කාලයක් හිටන්නේ. වැඩිපුර කාලයක් හිටන දේ තමයි වැඩිපුර ජීවිතේ පුහුණු කරන්නේ. වැඩිපුර කරන දේට වඩා වැඩිපුර හිතන දේ තමයි අපි පුහුණු කරන්නේ. ඔබ ජීවිතයේ දවසක දවසෙන් භාගයක් වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්. රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔබ මේ ධර්ම තුල ඉඳගෙන ආර්ථික මාර්ගය තුල ඉඳගෙන ඒ රැකියාව කරනවා නම් ඔබ රැකියාව කරන ගමන් ධර්මයන් පුහුණු කරලා ධර්මයේ පුහුණු කරනකොට තියෙන විශේෂ අනිසංසය තමයි ඒ මොහොතේම ධර්මයේ අනිසංස ලැබෙනවා. සතුට දෙනවා. ඒත් එක්ක තමන්ට තව තවත් කැමැත්තක් ඇති වෙනවා මේ ධර්ම උපරිම ලෙස ජීවිතය පුහුණු කරනවා කියල. ධර්ම පුහුණු කරනකොට හිත පිරිසිදු වෙනවා. හිත පිරිසිදු වෙනකොට හිතේ සතුට වැඩි වෙනවා. හිතේ සතුට වැඩි වෙනකොට නැවතත් මේ ධර්ම පුහුණු කරන්න ඉන මොටිවේෂන් එක අභ්‍යන්තර අභිප්‍රේරණයක් හට ගන්නවා. තේනතුනේ මෙන්න මේ දෙක ධර්මයේ පුහුණු කිරීමත් ජීවත් වීමත් කියන එක එකම ලයින් එකකට එන්න ඕන දෙයක්. ඔබ දැකලා ඇති සමහර පාරවල් තියෙනවා සාමාන්‍ය වාහන යන පාරයි දෝපරිය යන පාරයි දෙකම එක පාරක් යන අවස්ථාවක් තියෙනවා නේද? සමහර රටවල ඔබින්ම දැකලා ඇති. කෝච්චි යන වෙලාවට කෝච්චි යන අනිත් රට බස් යන සාමාන්‍ය පාරවල් යන එකම පාර දෙකම යන. අන්නේ වගේ තමයි අපි හරියට ධර්ම පුහුණු කරනවා කියන්නේ ධර්මයයි අපේ ජීවිතයයි සාමාන්‍ය ජීවිතයක් ගන්න එකයි දෙකක් වෙන බෑ වෙන තුන. මුලදීම තමයි දෙපැත්ත යනවා වගේ තමයි හිතන්නේ. නමුත් ටිකෙන් ටික ගිහිලා අවසානයේදී අපේ අබන පියවර පාසාම ධර්මයේ පුහුණු කරමින් යන්නේ. එහි උපරිමයෙන් තමයි අපි ගන්න හැම හුස්මක්ම සිහියෙන් ගන්නේ ධර්මයේ පුහුණු කරමින් ස්කන්ධ පංචකය සමුදය වැය බලමින් තමයි ධර්මයේ පුහුණු කරන්න ජීවිතය වැඩ කටයුතු කරන්න. පින්නතුනේ උපරිමය තමයි එක හුස්ම රැල්ලක්වත් අසිහියෙන් සිහිය නැතුව පිට නොකරන මට්ටමටම අපේ සිහිය පවසා ගන්න ඕන. මේ හුස්මක තියෙන වටිනාකම ඔබ දන්නවනම් පින්නතුනි මේ එක හුස්මක් ගන්න එකක් පිට වෙන වෙන්නේ නැහැ. ඔබේ හැම හුස්ම රැල්ලකටම උපරිම වටිනාකම ලබා දෙන්නට ඕන. මෙතන හිත තියාගෙන ඇතුළු වෙනවා පිට වෙනවා. රූපේ දකිනකොට දැන් මේ රූපේ නිරුද්ධ වෙලා මා මේ මනෝවිඥාණයෙන් තේරුම් ගන්නේ. පිගානික දාගෙන කෑම ටිකක් කනකොට රස දැනෙනවා. රස දැනෙන පිගානික කියන කෑම නෙවෙයි මේ කටියේ තියෙන කෑමයි කියලා දකිනවා. රූපේ පේනකොට ශබ්ද ඇහෙනකොට ඒ ශබ්දයේ ඒ රූපේ නිරුද්ධ වෙලා මේ මනෝවිඥාණයෙන් තේරුම් ගන්න කියලා දකිනේ සියලු කටයුතු කරන්නේ. ඒක තමයි පින්නතුන් ධර්මයේ පුහුණුව කියලා කියන්නේ. මෙන්න මේ පුහුණුවේදී තමන් මේ පුහුණුව ගැන ශ්‍රද්ධාව විශ්වාසය කියලා මෙතෙන්ට ආව නම් එන්න එන්නම තමන්ගේ භාෂාවේ ලොකු වෙනසක් වෙනවා. කතා කරන්න ලෝභයි. ඒ කතා කරන්න ගිය ගමන මේ ප්‍රැක්ටිස් එකෙන් අයින්නවා. මේක අමාරුයි කරන්නේ මේ අනිත්‍යතාවය ප්‍රැක්ටිස් කරනවා නම් කතා කරන්න ගන්නේ. එතන කඩ කරන්නේ කතා කරනකොට ඒ කතා කරන කෙනත් එක මෛත්‍රී මේක කරනවා. සෝපත්ත්වවා. සෝපත්ත්වවා. මෙත්තා සාගත කාය කර්ම කයින් යමක් කරනවා නම් පාලි ප්‍රයෝග කරනවා නම් අනේ මේ පාරවල් හදපු අය සෝපත්ත්වවා. සෝපත්ත්වවා. මේ වාහනේ හදපු අය මේ වාහනේ තේරුම් බලපත්‍ර තියෙන අය ඔක්කොම අය සෝපත්ත්වවා. සෝපත්ත්වවා. සෝපත්ත්වවා. වචනය කතා කරනකොට සෝපත්ත්වවා. සෝපත්ත්වවා. සෝපත්ත්වවා. කවුරු කෙනෙක් මතක් වෙනවා නම් ඒ මතක් වෙන හැම කෙනෙක්ම ඔෆිස් එකේ ඇය වෙන්න පුළුවන්. ගෙදර ඇය වෙන්න පුළුවන්. ඉස්කෝලේ ගිය යාළු වෙන්න පුළුවන්. යුනිවර්සිටි යාළු වෙන්න පුළුවන්. දෙමව්පියෝ වෙන්න පුළුවන්. ඒ හැම දෙයක්ම සෝපත්ත්වවා. සෝපත්ත්වවා කියලා පොහුණු කරනවා. සම්පූර්ණ බුදුදහම කියන්නේ එක පැත්තකින් මෛත්‍රී භාවනාව අනෙක් පැත්තෙන් ආනාපාන සතිය. පුළුවන් තරම් කිනතුනි මේ දෙක ජීවිතේ දිනු කරන්න. මොකද දෙක එක පැත්තකින් මෛත්‍රී භාවනාව අනෙක් පැත්තෙන් ආනාපාන සති භාවනාව. එනිසා තමයි අපේ අතීතයේ ශ්‍රී ලාංකික සමාජය සඳහන් කරලා තියෙනවා බුදුගුණ මුත්තේ පොල් මෙත් බහවොත් මුත් සිත් නොවේවා කෙනෙක්ගේ දුක් පරවැඩ මුත් වියෝමා කියලා. බුදුගුණ මුත්තේ පොල් කතා කරනවා නම් බුදුගුණයකින් බැහැර නොවේවා. සිතුවිල්ලක් හිතනවා නම් මෛත්‍රී සිතුවිල්ලෙන් බැහැර නොවේවා. සිත හැම සිතුවිල්ලක්ම හැම දෙනෙක්ම සෝපත්ත්වවා. සෝපත්ත්වවා කියන්නේ බලන්න කෙනෙක් නෝබෝධයේ ගෙදර ඉඳලා මෙහෙ එනකොට ඔබට පාරේ වාහනවල කීපෙන නම් හම්බෙන්නේ නැද්ද? ට්‍රක්වල යන අය ඉන්නවා, අනිත් වාහනවල යන අය ඉන්නවා. කවුද එකක්ද? ඒ ඔබට බඩු මොටු ගෙනියන අය ට්‍රක්වල යන්නේ. ඔබට කෑම, පළතුරු, බෙහෙත් ඒ උපකරණ ගෙනයි තමයි ඔක්කොම පාරේ යන්නේ. කඩවලට බඩු ගෙනියන්නේ. අනිත් අය ස්පීටාලේ යන ඩොක්ටර්ස්, ලැනර්ස් ලා අය තමයි යන්නේ. වැඩ කරන අය පාරවල වැඩ කරන අය. මතු පිටි සුද්ධ කරන අය ඒ අය තමයි උදේ මේ පාන්දර යන්නේ. මේ මුළු ලෝකයක් ඔබ වෙනුවෙන් වැඩ කරනවා. ඒ වැඩ කරන්න බොහෝ දෙනෙක් ධර්මය කියන්නේ මොනවද කියලා දන්නේ නැහැ. අබෞද්ධයි. ඒ අය එහෙම ඔබ වෙනුවෙන් වැඩ කරනවා නම් මේ චාරසංක කල්පලක්ෂයන් පෙරොම් කරපු බුදුවරයෙක්ගේ ශ්‍රාවකයන් මේ තාපි කොයි තරම් මෛත්‍රී ලෝකේ තුරකාරිත කරනවද කියනද? කොච්චරක් ලෝකෙට සමාව දෙනවද අපි? ලෝකෙ මිනිස්සු මේ වෙන අඩුපාඩු කිතේ තියාගෙනම පිළිමහනවා දකි. එයට සමාව දීලා, එයට මෛත්‍රී වඩලා, එයට සෙත් වඩලා අපි මේ දහම් මාර්ගය ඉහෙලට යන්න ඕනද කියන එක ගැන තමයි කල්පනා කරනවා. ඒක සාපේන තුනේ සමස්ත බුදු දහම කියන්නේ එක පැත්තකින් මෛත්‍රිය, අනිත් පැත්තෙන් ආනාපාන සතිය වැඩි වීම. ඒ හැම දෙයකම අවසාන ප්‍රතිඵලය යත්ත නාමච්ච රූපංච අසේසම ගුරුජිති කී විදියට මේ ආශ්‍යන්තර බාහිර සිත සංකය කියන දෙකේ නිදහස් වීම නැත්නම් ස්කන්ධ පංචකේ නිදහස් වෙලා හිත උපේක්ෂා මත කරලීම. ඉතින් ඒ සඳහා කටයුතු කරන්න ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා. අද දවස පුරාම මෙන්න මේ දහම් අනුව සති නිමෙති ඉඳ තියාගෙන සීලේ පීඩලා මෛත්‍රිය ආනාපාන සතිය උපරිම ලෙස අරුදින පුහුණු කරන්න අදිස්ථාන කරන්න. ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්යය පාසනාව නිරෝගී භාවය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දුක්ඛං පඤ්චා ච නින්දුක්ඛා භයං පඤ්චා ච නින්භයං සෝකං පඤ්චා ච නිස්සෝකා හොන්තු සම්බේ තිපානිනෝ දුකින් තේලහ සත් දුකින් මිදෙත්වා බියෙන් තේලෙන සත් බිය නැති වෙත්වා සොනින් තැබෙන සත් සොන්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා